නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස මේ සතර රූප උපදවන හේතු මේ සමුත්ථාන කීවේ ඒ හේතු කියන තේරුම රූප උපදවන හේතු හතර ඒ හතරින් සත්‍ය කාමාවචරං රූපාවචරං චේති පංචදීසති විධම්පි කුසලා කුසල කම්ම මබිසංකතං අධ්‍යාත්මික సంతානේ කම්ම සමුත්ථාන රූපං ප්‍රතිසන්ධි උපාදාය කනේ කනේ සමුත්ථාති ඒ අතුරෙන් කාමාවචර රූපාවචර කියන මේ කුසලා කුසල කර්ම කාමාවචර රූපාවචර කුසලා කුසල කර්මයේ කියන විට ඒ ලැබෙනවා කීයද 25 කාමාවචර කුසලා කුසල කම්ම කීයද කාමාවචර කුසලා කුසල කර්ම 20යි ඒ පාපා අර අකුසල් සිත් 12ක් කුසල් සිත් 8ක් රූපාවචර 5යි පංචදීසති විධම්ති කුසලා කුසල කම්ම මබිසංකතං අධ්‍යාත්මික සංකාරේ කම්ම සමුත්ථාන රූප අධ්‍යාත්මික සංකාම කියන්නේ ඒ එක එක පුද්ගලයෙකුගේ ශරීරයයි කියන එක සංකාමයේ කම්ම සමුත්ථාන රූපං කර්මයෙන් උපදවන රූප කර්ම හේතු කොටගෙන ඇතිවන්නා වූ රූප ප්‍රතිසන්ධි උපාදාය ප්‍රතිසන්ධියෙන් පටන් ප්‍රතිසන්ධියෙන් පටන් කනේ කනේ සමුප්පාපි ක්ෂණක්ෂණෙහි කී උපදවයි එතන ක්ෂණක්ෂණ කිව්වේ කුඩා චිත්ත ඒ කුඩා චිත්තක්ෂණ කීයක් තිබෙනවද ඒක සිතක එක සිතක තුනක් උපාද පිටි භංග කියලා උදාක්ෂණ තුනක් දැන් කර්මජ රූප උපදින්නට පටන් ගන්නේ කර්මජ රූප ලැබෙන ඒ භවවල ප්‍රතිසන්ධි සිතේ පටන් ඒ කියන්නේ ප්‍රතිසන්ධි සිතේ සිතින් රූප උපදවනව නෙවෙයි ප්‍රතිසන්ධි සිත කර්මජ රූප උපදවනවයි කියන එක නෙවෙයි ගැතේ ප්‍රතිසන්ධි සිතින් රූප උපදවන්නේ නැහැනේ රූපජනක හේතු දක්වන තැනදී සිතත් එක හේතුවක් රූප උපදවන හේතුවක් නෝ ප්‍රතිසන්ධි සිත ඇති නොවි ඒ රූප උපරින්නට බෑ ප්‍රතිසන්ධි සිත ප්‍රතිසන්ධි සිතේ කීවේ යම් කිසි කර්මයක විපාක සිතක් ප්‍රතිසන්ධි කුච්චෙන් ලැබෙන විපාක සිත ඒ විපාක සිත කර්මයක විපාකයක් අනේ කර්මයක විපාකයක් ලැබෙන ප්‍රතිසන්ධි සිත මෙන්ම කර්මයෙන් උපදවන කර්මජ රූප ටික. ඒවට කියන්නේ විපාක. විපාක කියන වචනය පාවිච්චි කරන්නේම යොදන්නේම මේ චිත්ත චෛතසික ධර්ම පිළිබඳවමයි. ඉතින් කුසල් අකුසල් කියන ඒවාට කියනවා කර්ම කියලා. ඒ කුසල් අකුසල් ඒ කර්ම වල විපාක වශයෙන් ගන්නේද චිත්ත චෛතසික. ඒ නිසා මේ විපාක සියල්ලම අපි ඉගෙන මුලදීම දැනගත්තම විපාක සික්කියක්ද ඔක්කොම 36ක්ද ඒ 36න් ලෝකෝත්තර විපාක හතරක් තිබෙනවා ලෝකෝත්තර විපාක අනිත් විපාක 32ම ලෞකික විපාක ඒ ලෞකික විපාක 32 අතුරින් ප්‍රතිසන්ධි කෘත්‍යයෙන් ලැබෙන විපාක සික්ති දෙන්නේ 30 ප්‍රතිසන්ධි කෘත්‍යයෙන් ලැබෙන 19ක් ප්‍රතිසන්ධි කෘත්‍යවත් විපාක සිද්ධ වෙන්නේ 19. ඒවානි ප්‍රතිසන්ධි භවංග චිත්ත කෘත්‍යයන් සිදු කරන සිත් ඒ 19. ඒ 19න් කාමාවචර ප්‍රතිසන්ධි දිලෙනවා කියන්නේ 10ක්. රූපාවචර ප්‍රතිසන්ධි 5යි අරූපාවචර ප්‍රතිසන්ධි 4යි. එයින් කාමාවචර රූපාවචර කියන මේ ප්‍රතිසන්ධි ලැබෙන විටම ඒ ප්‍රතිසන්ධිසිත ලැබෙන විටම ඒ භවයට අදාළ කර්මජ රූප අතුරෙන් ඒ රූප භවයේ නම් ප්‍රතිසන්ධිසිත හා පෙරපසු නොවි එහි ලැබෙන සියලුම කර්මජ රූපයි ප්‍රතිසන්දි සිතත් සිත උපදිනකොටම උපදිනවා ලැබෙනවා. මිනිස් ලොව මෞක්ෂෙහි ප්‍රතිසන්දි ගන්නා සත්වයන් පිළිබඳ. ඒ කියන්නේ මිනිසුන් ඔය තිරිසන ආදි සත්තුන් ඒ මෞක්ෂක ප්‍රතිසන්දි ගන්නා අයට සියලුම කර්මජ රූප එකවර ලැබෙන්නේ නැහැ. ප්‍රතිසන්දි සිතහ පෙරපස නොවි සියලුම කර්මජ රූප ලැබෙනවා. ඒ කර්මජ රූප අතරින් අපි කාය භාව වස්තු කියලා දසය කලාප තුනක් එහෙම නැත්නම් ඒ උදක් පිළිසෙන්නේ වැඩි ගන්න අඩු ගණනින් ඒ භාව දසකේ හැර කාය දසක වස්තු දසක කියන දසය කලාප දෙකක් කියලා. දැන් ඒ කර්මජ රූප ප්‍රතිසන්දි සිත ලැබෙනකොටම ලැබීම පටන්ගෙන දැන් ඒ මෞකස ප්‍රතිසන්දි ගන්න ආය පිළිබඳව අපි කියන තුනක් කියලා. ඒ උඩත් පිරිසෙන් අපි මේ තුන ගැන සැලකතොත් කාය දසකය, භාව දසකය, වතු දසකය. ඉතින් මේ කර්මජ රූප වශයෙන්, ඒකාන්ත කර්මජ රූප වශයෙන් දක්වන්නට තිබෙන්නේ කාය ප්‍රසාදය, භාව රූපය, ආ අධේ වතු රූපය. මේ තුන. දැන් මේ කර්මජ රූප තුන ප්‍රතිසංසිත හා පෙරපසු නොවි. ඒකට ප්‍රතිසංසිතට ඉස්සෙල්ලක් නෙවෙයි ප්‍රතිසංසිතට පස්සේ ප්‍රතිසංසිතේ උත්පාදක්ෂණ ඒ කර්මජ රූපයන්ගේ උත්පාදක්ෂණ අන්න එහෙම ඒ කර්මජ රූප හටගන්නේ යම් වේලාවක නම් එවේලේ සිට ක්ෂණයක් ක්ෂණයක් පාස ලැබේ ක්ෂණයක් ඒ කියන්නේ උඩා ක්ෂණයක් පාස ඒ කර්මජ රූප එතකොට ප්‍රතිසංසිත යා අපි එහෙම ප්‍රතිසංසිත දක්වනවා නම් මේ ප්‍රතිසංසිතේ ක්ෂණ තුනක් තියෙනවා. මේ කර්මජ රූප තුන ප්‍රතිසංසිතේ උපාදක්ෂණයේදී හටගන්නවා, ඉතික්ෂණයේදී හටගන්නවා, භංගක්ෂණයේදී හටගන්නවා. ඊළඟට පළමු භවාංසිතේ උපාදක්ෂණයේදී, ඉතික්ෂණයේදී භංගක්ෂණයේ. මේ කර්මජ රූප දෙකම උපදින. එහෙනම් මේ කණේ කණේ කිව්වේ ඒකයි ක්ෂණ ක්ෂණෙහිදී. ඒ කර්මජ රූප කියලා. ඊළඟට එන්නේ ආරුප විපාක විපංච විඥාන වජ්ජිතා. මේක ඔය විදිහට තේරුම් ගන්න. ආරුප විපාක විපංච විඥාන වජ්ජිතා පංච සප්පති විධම්ති චිත්තං. චිත්ත සමුත්‍රාණ රූපං පඨම භවංග මුපාදාය ජායන්තමේව සමුත්ථාපේ. කනේ කනේ නෙවේ. ජායන්තමේව. ඒ කියන්නේ ආරුප විපාක කියන අරූපාවචර විපාක සිත් හතර. ඒ හතරක් විපංච විඥාන. විපංච විඥාන දෙපස් විඥානයක්. එතකොට 14ක්. ඒ 14 වජ්ජිතං. හැර. පංච සත්ත්‍වති විධම්පි චිත්තං. පංච සත්ත්‍ව 75ක් වූ සිත්. චිත්ත සමුප්පාන රූපං සිත හේතු කොටගෙන උපදනා වූ රූප පඨම භවංග මුපාදාය ප්‍රථම භවංගේ උපාදාය. ඒ කියන්නේ උපාදක්ෂණී පත. ජායන්තමේව. ජායන්තමේව කියන්නේ සිතක උපාදක්ෂණී හිදීම. දැන් මේ කර්මජ රූපණාදී චිත්ත රූප දක්වන්නට මේ වේලාවෙදී චිත්ත රූප නැහැ. මේ ප්‍රතිසන්දි සිතේ උපාදක්ෂණ, පිටික්ෂණ, භංගක්ෂණ කියලා ක්ෂණ තුනක් තියෙනවා. ඒ කාලයේ තුනදී චිත්තජ රූප නැහැ. චිත්තජ රූප උපදින්නට පටන් ගන්නේ ප්‍රථම භවංගයේ උත්පාදක. ඉතින් මුලදී උපදින්නේ අර සුද්ධාස්තකේ. ඉතින් මේ දෙන්නේ උපදින්නේ නැහැ. චිත්තජ රූප. භවංගයේ මේ භංගක්ෂණයේදී උපදින්නේ නැහැ. ඊළඟට ඇතිවෙනවා භවංගය. ඒක උත්පාදකයේදී චිත්තජ රූප උපදිනවා. ඉතියේදී නෑ භංගයේ නෑ. අනේ ඒකයි කීයේ ජායන්ත මේක සම්ථාපිත ජායන්ත මේ ඕ ජායන්ත මේක සම්ථාපිත මේ ප්‍රථම භවංග සිතේ පටන් චිත්තජ රූප ඉදීම ආරම්භ වන්නේ ඒ චිත්තජ රූප උපදින්නේ සිතක උපාදක්ෂණෙහිදී පමණයි. ඉතින් ඒ ආයි කාලේ ගත කරමින් සිට චිත්තක්ෂණ 17 පිරුණා. ඉතින් ඒ ප්‍රථම භවයන් දැන් ඔය අතරේ යම් කිසි චක්කු විඥානාදි සිත් උපදිනවනේ මව් කුසින් බිහි වෙලා ඉතින් පස්සේ චක්කු විඥානාදි සිත් උපදිනවනේ එහෙම චිත්ත වීතියක ඒ චිත්ත වීතියක් ප්‍රස්තාර කරන විට මේ ඉන්නේ චිත්ත වීතිය ප්‍රස්තාර ශ්‍රාම චිත්තන 17ක් නේද ඒ කියන්නේ චිත්තක්ෂණ 10 දැන් මේ චිත්තදී රූප පිළිබඳව කතා කරනවා නේද මේ අතීත භවයේ උපාදක්ෂණය චිත්තදී රූප උපදිනවා කරන කල්හිදී උපාදක්ෂණ නැමසිත උපාදක්ෂණ අන්තර්ගාරවදීනේ උපාදක්ෂණ චක්ඥානේ උපදින චිත්තදී රූප උපදිනවා ඒ මොකද චක්ඥාන සිතින් උපදවන්නේ නැති කියලා අපි ඉගෙන ගත්තා විපංච ඥානවල ඉන්නකට සම්පජ්ජතලිය පොදි සම්පීර්ණ මුක්තකල දවල සදාගම ඒවයි අන ඒ සිද්දලදී උපාදක්ෂණයේදී චිත්තජ රූප ලැබෙයි ඒකයි ජායන්තමේව සංඛාපය දැන් කර්මජ රූප නම් දැන් කර්මජ රූප ගැන සම්බන්ධ කොට කතා කරනවා මේ හැම දෙයකින්ම කර්මජ රූප ඒකත් දැන් අපි කියන්නේ මේ උපතක් ලැබපු කෙනෙක් මේ ජීවත්ව සිටින කෙනෙක් චක්කු විඥානාදී උපදින අවස්ථාවේ ඒ චක්කු විඥානාදී දැන් අපිට චක්කු විඥානාදී උපදින ඒ චක්කු විඥාන උපදිනකොට චිත්තජ රූප උපදින්නේ නැහැ නම් චක්කු විඥානයේ උපදින්නේ චක්කු විඥානය ඇසුරු කරන්නේ කර්මජ රූපයක් නේ චක්කු ප්‍රසාදේ ඒ ප්‍රසාර රූප පිළිබඳව තප්පේ කුමන ඒවා හටගත්තේ යම් වේලාවක නම් පටන් ගත්තේ එතෙන් සිට නොනවතිම හට ගන්න. හැම පුඩා ක්ෂණයක් පාසාම හට ගන්න. චක්කු විඥාන සම්පදිටන සම්පී ඒ සිත සම්බන්ධ නැහැ ඒකට. සිත නිසා නෙවෙයි ඒවා උපදින්නේ. ඒවා උපදින්නේ කර්මය නිසා. ඒ කර්මයෙන් උපදින රූප කර්මය නිසායි ලැබෙන්නේ. ඒ නිසා සිත සමහර විටක සිතේ ඉදීම නවත්වපු අවස්ථාවක්. දැන් නිරෝධ සමාපත්තියට සමවැදීම ගැන අපි කතා කළා. ඒ නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය තුළදී චිත්තජ රූප උපදින්නේ නැහැ. මොකද සිත නැහැ. සිත නවත්තල සිතේ ඉදීම ඒ ධ්‍යාන බලයෙන් නැත්නම් ඒ නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය තුළදී සිත් උපදින්නේ නැහැ. එතනින් චිත්තජ රූප උපදින්නේ නැහැ. පසාද රූප උපදිනවා. කර්මජ රූප ඔක්කොම ලැබෙනවා. කර්මජ රූප නොනවත් දින උපදිනවා. ඒවත් මේ දැන් චිත් කර්මජ රූප ලැබෙනවා වගේම ඒ අවස්ථාවේදී කර්මජ රූප ලැබෙනවා. ඒ මොකද සිත නෙවෙයි ඒ කර්මජ රූප උපදවන හේතුව කර්ම. ඒ කර්මයේ වශයෙන් ගන්නෙ මොන කර්මයේද? අතීත කර්මයේ ප්‍රතිසන්දි වීමට ඒක උපඨානෙහිදී අපි ඉගෙන ගන්නේ නානාක්ෂණික කර්මප්පත්තිය. නානාක්ෂණික කර්මප්පත්තිය. ඒ අතීත නානාක්ෂණිකයේ කියන වෙන වෙනත් ක්ෂණ අතීතෙහි කරන ලද කර්ම. මේ වර්තමාන කර්මයක් නෙවෙයි. අතීත කර්මයකින් උපදවන රූපයි. ඒ කර්මජ රූප. ඉතින් ඒ කර්මජ රූප හටගන්නට ආරම්භ වූයේ යම් වේලාවක නම් දැන් අපි දන්නවා චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ධාන ප්‍රසාද, දිවහ ප්‍රසාද කියන මේවා මෞකස ප්‍රතිසන්දි ගන්නා කෙනෙකුට ඒ ප්‍රතිසන්දි සිතත් සමගම ප්‍රතිසන්දි සිත ලැබෙනකොටම ලැබෙන්නේ නැහැ. ඒව ලැබෙන්නේ පස්සේ. ඒ කියන්නේ අර සති 11ක අවෑනේ 77 වෙනි දිනේදී කියලා අභිධර්ම කොටවල සඳහන් කරන් චක්කු සෝත ධාම කිව්වා කියන ඒවා ලැබෙ. ඉතින් අන්න ඒ ලැබෙන්නට පටන් ගත්තේ යම් වේලාවක නම් ඒ වේලේ සිට හැම ක්ෂණයක් පාසාම හැම කුඩා ක්ෂණයක් පාසාම ඒ චක්සු ප්‍රසාද ආදී කර්මජ රූප උපදී. ඕ ඒකත් උපදිනවා. ඒ ධම්ම සමුත්ථාන උත්‍ජය. ධම්ම සමුත්ථාන උත්‍ජ රූප. ඒ දැන් මේ කතා කරන්නේ ඒව ගැන නෙවෙයි. මේ කතා කරන්නේ කර්මයෙන් උපදවන රූප, සිතින් උපදවන රූප. ඒතොර කර්මයෙන් උපදවන රූපය කියලා ගන්න විට ඒ කර්මජ රූප. ඒ කර්මජ රූපයන් හිත් තිබෙන තේජෝ ධාතුව පිටියට කෙනෙක් ඉකල්හි ඒ තේජෝ ධාතුවෙන් උපදවන රූප තිබෙනවා. දැන් ඒ නිසා තමයි උත්ජ රූපේ කියන කොටස මේ ශරීරෙහි ඉතා වැඩි යතිද ඒ උත්ජ රූප ඒ කියන්නේ උත්ජ කලේබරයෙන් ිරවන්නේ නේ කම ගියාට පස්සේ ඉතිරි වන්නේ උතුජ රූප කලෙබරය. ඒක තමයි සමහරු කියනවා මරණය පස්සේ බරයි කියලා, බර වැඩි කියලා. ඒක නෑ නේද? ඈ? නෑ ඒ තේන්නේ ඒ ශාරීරිය තමයි. මේ ආහාරද අනිත් එක සිත චිත්තජ රූප. ආහාරජ රූප කියන එක ඒක වෙන මෙතන ඊළඟට කියනවනේ. ඉදිරියට ඒක එන්නේ. ඕජා සංඛාතෝ ආහාරෝ ආහාර සමුත්ථාන රූපං අජ්ජෝ හරණ කාලේ පානපත්තෝ සංඛ්‍යාපේ. ඒ කියන්නේ ඕජා සංඛ්‍යාත වූ ආහාරය. ඒ කියන්නේ ආහාර ඕජාව. මෙතන ආහාර කියන එකෙන් අදහස් කරන්නේ බත් මාළු ආදී ඒනම් ඒවා තමයි ආහාර. අපි ආහාර කියන්නේ ඒවනේ. ඒලා නිකන් තිබුණාට අපිට රූපෙ නෑනේ. ඒලා ශරීරගත කරනවා. ඒ කියන්නේ කනවා බොනවා. එවිට ශරීරයේ හිටින අභ්‍යන්තරිකව තිබෙන කර්මජ ඕජාවක් සමග එකතු වෙලා ඒ පස්සනේ අතුලට ගියාට පස්සේ ගිලා දිරවන්න ඒ කියන්නේ ඒ රූප උපදවන්නට පටන් ගන්න. ඔව්. ඉතින් ඒවා දැන් අපි ගනිමු මෙහෙම. මේ අභිනාමී දේ මොන හරි කපලා කොටලා අඹරලා එහෙම නැත්නම් වියලා තමයි. දැන් නයි මැඩිය කියලා ගිලින. ඒ මැඩියව ගිලිය හැටියෙම ආහාර රූප උපදිනවා නේද? මැඩියා මැඩියගේ සැකියෙන් ඉන්නවනේ ඇතුල. නම් වේලාවක මැඩියා කැඩිලා බිඳිලා ආහාර කෘත්‍යයේ සිදුවෙන අවස්ථා තිබෙනවා නේද? ඔව්. ඒ වෙලේ සිට තමයි ඒ ආහාර රූප උපදවන්නේ. ආහාර රූප. ඒ වගේ එයා අපි කනබන ආහාර ශරීරගත වීම ඒවා කර්මජ ඕජාව කර්මෙන් අත්ගන්නා ඕජාවත් සමග මුසු වී ඊළඟට ආහාර රූප උපදවන. අනේ ආහාරයෙන් උපදවන රූප තමයි ආහාරජ රූප කියන්නේ. ඒකට ආහාරයේ කීවේ අර ඕජාව. ඒකට කියනවා බාහිර ඕජාවක්. නමුත් ඒ බාහිර ඕජාව පමණක් රූප උපදවන්නට සමත් නෑ. ඒ බාහිර ඕජාවෙන් බෑ. දැන් සමහර විටක ඒ බාහිර ඕජා සංවසයෙන් ගනු ලබන ඔය ඖෂධීය යමක් හෝ නියගියාට පසු ශරීරගත කළාට ඒ ආහාර කෘත්‍යය සිදු කරන්නේ නැහැ. සිදු කරන්නට බෑ. ඒ මොකද කර්මජ ඕජාව නැති නිසා. කර්මජ ඕජාව තිබෙන්නට ඕන. ආහාර ඒ කෘත්‍යය සිදු කරන්නේ. අන්න ඒ ආහාරයේ ඊට ඒක එන්නේ අපිට මේ පාඨවලින් තව ඉදිරියට. ඊළඟට මේ අරූපාවචර විපාක සිත් හතර විපංච විඥානියක් කියන ඒ 10 14 හැර ඉතිරි සිත් 75න් රූප උපදවනවා ඒ සිත්වල උපාදක්ෂණෙහිදී. දැන් මතක නැහැක ඒ චිත්තජ රූප. ඊළඟට ඒ චිත්තජ රූප පිළිබඳවම තව කාරණයක් දක්වනවා. කත්ත අප්පනා ජවන ඉරියාපතම්පි සම්නාමි. ඒ අතුරෙන් නැත්තම් දැන් කියපු සිත් තිබුණානේ 75ක් කියලා. ඒ 75 අතුරෙන් අර්පණා ජවන. අර්පණා ජවන. දැන් බලන්න අපි අර ඉස්සෙල්ලා ඉගෙන ගත්තානේ අර්පණා ජවන් කියලා. ඒවා ගණන් වශයෙන් වෙන් කරගෙන අපි ඉගෙන ගත්තා. දැන් ඒවා දැනගෙන තිබුණාම එක පාරටම අපි දන්නවා අර්පණා ජවන් කියන්නේ මොනවද? කීයක් තියෙනවද? 26ක් තියෙනවා. අර්පණා ජවන්. ඒ රූපාවචර අරූපාවචර කුසල් නවය. ඊළඟට රූපාවචර අරූපාවචර ක්‍රියා නවය. ලෝකෝත්තර කුසල් සහ විපාක නැත්නම් මාර්ග සිද්ධා ඵල සිද්ධි. ඒවා තමයි 26. මේ 26 කියන අර්පණා ජවන් කියන. ඒවා ජවන්සි අර්පණා කියලා ඒවට නම් දී දෙන්නේ විතර්කයේ මුල්තැනටගෙන ඒ ධ්‍යානවලට මාර්ගවලට ඵලවලට පැමිණීමට විතර්කයේ තියෙන උපකාරකත්වය මේ සලකා එදාට දී තිබෙන නම තමයි අර්පණා ජවන. විතර්කයේ නැතුව උපදවන්නට බැහැ ඒවා. අනේ අර්පණා ජවන 26 ඉරියව්ද පවත්කම. ඉරියව් කීවේ ඉඳීම, සිටීම, ඇවිදීම, සයනය කිරීම කියන ඒ ප්‍රධාන ඒවා නේ. ප්‍රධාන ඉරියව්. ඉතින් ඒ ප්‍රධාන ඉරියව් වලට ඉරියව් වර තව ඒවා ඒ ඉරියව් වලටම සම්බන්ධයක් තිබෙනවා. දැන් අපි කියතොත් අපි මෙහෙම ඉඳගෙන ඉන්නේ. ඉඳගෙන. හිතගෙන ඉන්නයි කියන විට ශරීරයේ කෙලින් තබාගෙන ඉන්න එකක් නේ. ඉතින් කෙනෙක් ශරීරේ නමාගෙන හිටියොත් ඒකත් එක ඉරියව්වක් නේ. ඒ ඒක ප්‍රධාන ඉරියව් වලට යන්නේ නැති වුණාද එයත් ඉරියව්වක්. ඒත් ඉරියව්වක්. අන්න ඒ විදිහේ කවර හෝ ඉරියව්වක් යම් වේලාවක Taman ඇති කරගත්තා නම් ඒ ධ්‍යාන අර්පණා මාර්ග, ඒ කියන්නේ අර්පණා ජවන් වශයෙන් ලැබෙන ඒ ධ්‍යාන සිත් වලින්, එහෙම නැත්නම් මාර්ග සිත් වලින් ඵල සිත් වලින්. අර ඉරියව්ව වෙනස් නොකොට ධර්ම. ඒ ඉරියව්ව වෙනස් කරන්නේ නැතුව ඒක පවත්වාගෙන යන්නට පුළුවන්කම ඒ අර්පණා ජවණයන්ට තිබෙන. ඒ නිසායි අර්පණා ජවණං ඉරියාපතම්පි සම්නාමේති. ඒ සම්නාමේති කියන්නේ ඉරියව්ව ඇති කරනවා කියන එක නෙවෙයි. ඒ වෙන සිතකින් උපදවපු ඉරියව්ව ධර්ම. ඒ ඉරියව්ව වෙනස් කරන්නේ නැති ඒක පවත්වාගෙන. ඇවිදීම ඔව් ඇවිදීමේ කියන විට ධ්‍යාන සිත උපදවාගෙනම ඇවිදිනවයි කියන්නට බෑ. එහෙම ඒවා කරන්න බෑ. ඇවිදීම ආදී කරන විට අපට උපදින්නේ මේ කාමාවචර ජවන්නේ. කාමාවචර දැන් බොහෝ සෙයින් මේ ඉරියව්ව වශයෙන් පවත්වන්නේ ඉඳීම සිටීම ඇලවි සිටීම කියන ඒවා. ඒ ක්‍රියාපතම්පි සම්නාම. දැන් ඒක තේරුම් ගන්නට පුළුවන් ඒ අර්පණා ජවන් වලින් විතරක් නෙවෙයි ඉරියව්ව පවත්වන්න. දැන් අපිට ඇති සිත්වල දැන් අපි මේ ඉරියව්ව දරාගෙන සිටින්නේ. දැන් ඒ ඉරියව්ව පවත් ගන්නට ඒ කියලා වෙනම සිත් උපදවන්නේ නැහැ මේ වෙලාවේ. යම් කිසි සිතකින් තමයි මේ ඉරියව්ව අපි ආරම්භ කරන්නේ. මේ පටන් ගන්න. ඇවිල්ලා ඉඳෙව්වා. ඊළඟට ඒ ඉරියව්ව මේ අනු කාමාවචර ජවන් සිත් වලින් දරනවා. මෙතන විශේෂයෙන් කීවේ අර්පණා ජවන් ඒ වෙන කාමාවචර සිත් වලින් උපදවන ලද ඒ ඉරියව්ද පවත්වාගෙන යනවා. ඒවා වෙනස් කරන්නේ නැතුව ධර්ම. දැන් කාමාවචර සිත් අතුරෙන් ඒ භවංග කෘත්‍යවත් සිත් තිබෙනවානේ. භවංග ඒ ප්‍රතිසන්දි භවංග චිති කෘත්‍යවත් සිත් වල භවංග. ඒ භවංග සිතේ එහෙම ඉරියව් දරන බවක් නැහැ. ඒ නිසා තමයි දැන් කෙනෙක් වාඩි වෙලා සිටින අවස්ථාවේදී එතනත්තාට නිඳ ගියොත්, ඒ කියන්නේ සිත භවංගගත වුණොත් දිගටම විචිත වීති ඉදීමක් නැතිව එවිට අර ඉරියව්ව දරන්නට බෑනේ. ඒ නිසානේ ඒ නිදාගෙන ඉන්න එහෙම ඉන්න කෙනෙක්ගේ ශරීරයේ ඉදිරියට නැමෙනවා, පසෙකට නැවෙනවා, එදෙල්ලා ආදිය සෙල වෙනවා ඉදිරියට පස්සට හෝ. ඒ වෙන්නේ අර භවංග සිතෙන් ඒක කරන්නට බෑ. මෙතනනේ ඉරියාපතම් සන්නාමී කියලා දැක්වේ අර්පණා ජවක්. ඊළඟට වොත්තපන. වොත්තපනේ කියේ මනෝද්වාරා වජ්ජන සිත කාමාවචර ජවන. කාමාවචර ජවන කීයද? 29. 29ක් තියෙනවා නේ. අකුසල් 12යි, කුසල් 8යි, ක්‍රියාසිත 9යි. හසුතිප්පාදයක් එක්ක ක්‍රියාසිත 9. ඒ කාමාවචර ජවන් හා අභිඥා අභිඥා සිත්තියක් තියෙනවා. අභිඥා සිත් දෙකක් තිබෙනවා. ඒ දෙක කුසල අභිඥාවයි ක්‍රියා අභිඥාවයි. ඒ අභිඥා වශයෙන් ලැබෙන්නේ මොන සිතද? පංචමධ්‍යාන සිත. පංචමධ්‍යාන සංඛාතා අභිඥා කුසලං චේති කියලා. පංචමධ්‍යානයයි කියනු ලබන අභිඥා කුසලය. ඒ කියන්නේ අභිඥා වශයෙන් උපදවන්නේ පංචමධ්‍යානය. මේ අභිධර්මයේදී අපි පංචක ණය වශයෙන් ඉගෙන ගන්න මේ පංචමධ්‍යාන. ඒ සූත්‍රාන්තික ක්‍රමයේ නැත්නම් ඒ චතුස්කමයේ හැටියට චතුර්ථ ධ්‍යාන. ඒ අභිඥා කෘත්‍ය සිදු කරන්නේ අභිඥා කෘත්‍යයෙන් ලැබෙන අවස්ථාවල. ඒ සෝමනස් කාමාවචර ජවන අභිඥාපන විඤ්ඤප්තම්පි විඤ්ඤප්තිම්පි සමුඛාපෙන්ති. විඤ්ඤප්තියෙන්ද උපදවන. විඤ්ඤප්තියෙන් උපදවනවා කියන්නේ කාය විඤ්ඤප්ති වචී විඤ්ඤප්ති. කාය විඤ්ඤප්ති වචී විඤ්ඤප්ති උපදවනවා. කාම වොත්ථපණය, කාමාවචර ජවණය හා අභිඤ්ඤා සිද්ධි. වොත්ථ ව්‍යස්ථාපන, කාමාවචර ජවණ, අභිඤ්ඤා සිද්ධියන මේවා විඤ්ඤප්තියද උපදවන. ඊළඟට සෝමනස්ස ජවනානි පනිච්ච තේරස හසනම්පි ජනෙති. සොම්නස් ජවන් යත්තිනා. සොම්නස් ජවන් කියලා එතන කීවේ මුත්තප සෝමනස්ස ජවනානි පනිච්ච තේරස හසනම්පි ජනෙති. ඒ මොන සොම්නස් ජවන් ගැනද මේ කියන්නේ? ඒ මොන මොන ජවන්දේ? කාමාවචර. වා කාමාවචර ජව. සෝමනස්ස. එතකොට ලෝභ මූලෙහි හතරයි. අහේතුකෙහි අහේතුකෙහි එකයි. අසනසිතනේ අසුපාදසිත. අහේතුකෙහි එකයි. කාමසෝභණෙහි කාමසෝභණෙහි අටයි. කුසල් හතරයි ක්‍රියා හතරයි නේ. ඒ කියන්නේ කාමසෝභනේ කුසල් හතරයි ක්‍රියා හතරයි. සෝමනස්ස එතකොට ඔක්කොම 13යි. අකුසල් වල ලෝභ මූලෙහි ලැබෙන සෝමනස්සාගත සිත් හතරයි. අහේතුකේයි සෝමනස්ස සහගත හසිතුප්පාද සිත් එතන 5යි. කාමසෝභනේ 8යි 13යි. ඒ 13 තේ හසමන්ති ජනෙනි. හසමී කියේ සිනහව. සිනහවද උපදව. ඒකට කෙනෙක් කවුරුන් හෝ සිනහසලිට ඒ සිනහවන්නේ මේ සිත් 13ෙන් යමකි. ඉතින් මේ සිත් 13ෙන් 13ම හැමදෙනාටම උපදින්න නැහැ. එයින් නමයක් ලැබෙන්නේ කාටද? දැන් මේ පහක් ලැබෙන්නේ රහතන් වහන්සේ. ඒ මොනවාද? හසිතුප්පාද සුඛ. රෝමනස්ස සහගත ක්‍රියාස. ඒ කියන්නේ මහා ක්‍රියා හතරක්. ඒ පහ. ඒ පහ. ඊළඟට දැන් ප්‍රත්‍යඥේකුණන් සිනහ වෙන්නේ ප්‍රත්‍යඥේකුණන්. ඒ ප්‍රත්‍යඥයා ලෝභ මූල සිත් හතරක් කාමාවචර කුසල් සිතතරා. ඒ අතෙන් සිනහද. ඒ සිනහවන්නේ සෝවාන් පුද්ගලයේ, සතිදාගාම පුද්ගලයේ, අනාගාම පුද්ගලයේ නම්. එතකොට සිත්ියකින්ද ඒ නාව ප්‍රතිවාද? ඔව් සිත්. ඒක කිව්වේ දිට්ඨිගත සම්පයුක්ත සිත් නැහැනේ. සෝවාන් වුණාට පස්සේ දිට්ඨිගත සම්පයුක්ත සිත් නැහැ. ඒකෝර සොම්නස්. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත දෙක නැහැ. ඒ නිසා අකුසල් වලින් ඉතිරිවන්නේ දිට්ඨිගත විප්‍රයුක්ත සිත්. ඒ දෙකත් කාමාවචර කුසල් සිත් හතරයි. දැන් හයයි. ඒ හයෙන් සිනහවෙයි. ඒ සයික්ෂය. අසයික්ෂයක් නම් අසයිකේති රහතන් රහතන් වහන්සේ නම් ඒ හසුතුප්පාදසිතත් අකුසල් එකක්වත් උපදින්නේ නැහැ නේද? හසුතුප්පාදසිතත් ක්‍රියාසිත සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත ක්‍රියාසිත හතරක්. ගයි සෝමනස්ස ජවනානි පරිත්ත තේරස හසනම්පි ජනින්. ඊළඟට සීතෝම් සීතුම් හෝති සමඤ්ඤාතා තේජෝධා හිතිත්පත්තාව උතුසමුත්ථාන රූපං අජ්ජත්තංව අජ්ජත්තංච බහිද්ධාච යතාරහං සමුත්ථාපේති. තේජෝ ධාතුවේ කියන්නේ සීත උෂ්ණ කියන මේ දෙකනේ. ඒකනේ සීතෝ සීතුන් උතු සමඤ්ඤාත. සීතයයි උෂ්ණයයි කියා හමුන් වනු ලබන කියනු ලබන තේජෝ ධාතුව ඒකටයි තේජෝ ධාතු කියන්නේ. ඒ තේජෝ ධාතුව පිටිපත්තාව. ඒ තේජෝ ධාතුවද ඇතිවෙන එකක් නැති වෙන එකක්. ඇතිවෙනවා ඇතිව පැවත නැති වෙනවා. ඒකෝ ඒ තේජෝ ධාතුවේ ඇතිවෙන මොහොතක් තිබෙනවානේ. ඇතිවීමක් තියෙනවා. ඒ ඇතිවෙන මොහොතේදී ඒ රූප උපදවන්නේ නැහැ. අර සිත ඇතිවෙනකොට සිතින් රූප උපදවනවානේ. ඒ වගේ බාහිර ගස් දැල් ආදී ඉස්සතර තිබෙන දේවල් ඒවා ඒ බාහිර ඒවයි උපදවනවා සුතු සමුත්ථාන සුතු සමුත්ථාන රූපං කියන්නේ තේජෝ ධාතුවෙන් උපදවන රූප. දැන් මේ බාහිර ලැබෙන සියලුම රූප උත්ජ රූප ඒවා උත්ජ රූප. දැන් මේ මේසය කුටුව ආදී වශයෙන් දනු ලබන ඒවා ගස් දැල් ආදී වශයෙන් දනු ලබන සියල්ල ඒ කොහොමද කියන්නේ සුජරි සුතිති ත්‍රිපියෙන් හට ගන්නා රූප ඒ දක්වා මොකද කර්මය තිබෙන්නට ඕන සත්ව සංපාද කර්මය කියලා ගන්න ඒක සත්ව සංතානෙයි කියන්නේ කප්ප චිත්ත ඒ සත්ව සංතානෙ චිත්ත තියෙන්නේ ත්‍රිපිය වෙනකන් වල ලැබෙන ආහාර කියන එකත් ගන්න ඒ සත්ව සංතානෙ එනිසා ඔය බාහිර ඔය ගස්වල වලට ලැබෙන ඒ පෝෂණයේ ආහාර කියලා කියන නේද? ඒ ආහාර රූපේ නෙවේ. එහෙම ගන්නෙ නෑ අපි ධර්ම. ඒක ආහාර රූපයේ කොට දක්වන්නේ නෑ. ඒ රූපේ. ඒක උතුම්ද? ඈ? ඒ වැඩිමයි. ඒක ඒකේ බීජ නියමයි. ඕජා සංඛා ඉති සමුත්ථාන රූපං අජ්ජත්තංක බහිද්ධාච්ච යථාරහං සම්පාප්පේති නිදි පරිදි හිතේ ධම්මයි පොබදෙන්නේ මොකද හිතේ ධම්මයි නෑ ඒ පිටියට පැමිණුණාම පිටියට පැමිණ කල පිටියට පැමිණ උපදවන එතකොට පිටියට පැමිණ සිතින් සමනයි උත්පාදක්ෂණී රූපෝපය. ඕජා සංඛාතෝ ආහාර. ආහාර සමුත්ථාන රූපං අජ්ජෝහරණ කාලේ ථානපත්තෝ සමුත්ථාපේති. ඒ එතන කීවේ ඕජාවයි කියන ලබන ආහාරය. ඕජා සංඛාත වූ ආහාරය. ආහාර අනුභව කරන කාලෙහි කිතියක පැමිණි. එතකොට ඒ ආහාරය පිටියට පැමිණේ කියන්නේ ආහාර කෘත්‍යය සිදු කිරීමට සුදුසු අවස්ථාවට පැමිණි කලෙහි අජ්ජෝහරණ කාලේ තානප්පත්තෝව පිටියට පැමිණම සමුත්ථාපේ ආහාර සමුත්ථාන රූපං සමුත්ථාපේ ඉතින් පාඩමේ ඉගෙන කියන්නේ මොනවද රූපයන් උපදවන ප්‍රත්‍ය සමූහය රූප සංස්කාරණ කියලා ඉන්නේ. ඉතින් අපි ඒක ඒ පාඩම කිව්වට ටිකක් දුර. ඒ විනාත්‍යෙමද ඍතුනම් සීත ධාතු ගින්න හා උෂ්ණ ධාතු ගින්න කියන ලබන තේජෝ ධාතුව. මේ ඍතුව පිටියට පැමිණීම සත්ත්ව සංතානෙහි ප්‍රතිසංධි චිත්‍රාදී කිතියි පත. හැම සිතකම කුඩා ක්ෂණං දීති. ඒ කියන්නේ හැම සිතකම කුඩා ඒ කියන්නේ හැම කිසේම අධ්‍යාත්මික ඍතුජ රූප උපදවයි. පෘථිවි පර්වත ගස්වැල් ආදී බාහිර සංතානයන් විද හැම කුඩාක්ෂණයකදීම ඉතිජ රූප උපදවයි. අර චිත්තජ රූප පිළිබඳව පමණයි පිළෙන්නේ නියමයක්. ඉතේ උපාදක්ෂණෙහිදී පමණයි රූප උපදවන්නේ. පිටි භංගවලදී උපදවන්නේ නැtei. එමුකද පිටනේ රූප උපදවන හේතුව දෙමෙතන හැම සිතකම උපාදිතී භංග කියන ක්ෂණ ත්‍රේහිදීම රූප උපදවනවායි කියලා ඊවේ සිතින් උපදවන එක ගැන කතා කරන්නේ නෙවෙයි. ඒ රූපෙම කාලය දැක්වීමට ඒයින් පෙනෙන දෙන්නේ දෙන්නේ කුමක්ද? දැන් ඒ ඍතුජ රූප හැම ක්ෂණයක් සිදීම උපදිනවා. ඊවේ හැම සිතක තියෙන උපාදිතී භංග කියන ක්ෂණ තුනනේ. දැන් අපට මේ ගත වෙවි යන කාලය දක්වා හැර තියෙන ඉතාම කුඩා මින්ම මොකද්ද? මේ සිත සිතනේ සිතේ වාද ප්‍රතිභංග. ඒ කියන්නේ හැම සිතක්ම ඔය ක්ෂණත්‍රයේ ඉක්මනින් පවතින්නේ. ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ඊළඟට සිතක් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ඒකයි මේ අපේ කාලය පිළිබඳව දක්වන්නට තියෙන්නේ නේ තවත් විදිහකින් කියනවා නම් මේ අපි මමයි කියලා ගනුලබඩ මේ ස්කන්ධ පංචකය නාම රූප දෙකක් නේ පඨවි ආදි ධාතු සංඛ්‍යාත රූපයක රූපති වෙනවා ඊළඟට ඒ අසුරු කොට පවත්නා චිත්ත චෛතසිකය කියන නාම ටික. ඉතින් මේ දෙකෙන් ඉතා කෙටි කාලයක අවශ්‍යයක් තිබෙන්නේ චිත්ත. රූප ඒ චිත්තක පිරෙන චිත්ත චෛතසිකයි සමාන ආයු කාලයක් විතරෙන් ඒකට කියනවා චිත්තක්ෂණය කියලා. ඒ චිත්තක්ෂණය කියන්නේ චිත්තක ආයු කාලය. ඒ චිත්තක ආයු කාලය නැවතද කුඩා ක්ෂණ තුනක බෙදෙනවා. චිත්තය හත ගන්නවා පවතිනවා නැති වෙනවා. ඒ හතගම්මයි ප්‍රවැත්මයි නැතිවීමයි කියන මේ තුනම එක සමාන කාල තුනක්. ඇතිවීම, ප්‍රවතිම හෝ නැතිවීම කියන මේ තුනෙන් එකක්වත් අනිකට වඩා දිගත් නෙවෙයි, කොටක් නෙවෙයි. ඒක සමාන ආයු කාලයක්. කාලයක් තිබෙනවා. ඒ කාලයේ තිබෙනවා. ඊට වඩා දිගු කලක් රූප එක රූපයක් ඇතිවලා පවතිනවා. ඒකයි අර රූපවලින් වැඩි රූප සංඛ්‍යාවක් චිත්තක්ෂණ 17ක් පවතී. රූප 22ක් පිළිබඳව කියන චිත්තක්ෂණ 17ක ආයු කාලයක් තිබෙනවා. ඉතින් එයින් අදහස් කරන්නේ කුමක්ද? එක රූපයක් ඇති වෙලා ඒ රූපයේ පැවතිලා නැති වෙන කාලය තුලදී සිත් නම් 17ක් ඉපදිලා නැති වෙනවා. දැන් මෙතන ඉඳලා මෙතෙන්ට සක්ෂණ 17ක් දක්වනවා නම් මෙතෙන්දී අප ගන්නා රූපය මේ සිතේ සංරක්ෂණයෙන්දී නැති වෙනවා. මොකද අතරතුරේදී සිත් 100ක් උපදිනවා. සිත් 17ක් මේ සිත් දෙකත් එක්කම සිත් 17ක්. ඒ කියන්නේ සිත් 17ක ආයු කාලයක් තිබෙනවා. ඒ වැඩි සංඛ්‍යාවක රූපය. හරි. 22 කියන්නේ රූප 6ක් අත්තරලා. ඒ රූප 6ෙන් විඤ්ඤාති රූප දෙකට තිබෙන එක චිත්තක්ෂණයක. එක චිත්තක්ෂණය කියන්නේ උපාදිත විභංග කියන ක්ෂණත්‍රයකින් දුක්ක චිත්තක්ෂණයක අවශ්‍යයි. ආය විඤ්ඤාතියට තියෙනත් වචි විඤ්ඤාතියට තියෙනත් ඊටත් වඩා අඩු කාලයක් උපචේ සම්පති අන්‍යතා කියන තුනට තියෙන්නේ. ඒවත් තියෙන්නේ එක කුඩා ක්ෂණයක්. උපාද කියලා අපි ගන්න ලබන උදාක්ෂණයේ තියෙන ඒ විදිහේ උදාක්ෂණ තුනකුයි මේ උපචය සම්පති අනිත්‍යතා අනිත්‍යතාවයේ භංගයේ උපචය සම්පති කියන්නේ හත ගන්න. උපාද ප්‍රතිභංග. ඒකෝට ඒ උපාදය පිටිය කියන එක තමයි ජරතා. ඒ ජරතා රූපය උදාක්ෂණ 49ක්. දැන් රූපයක් පිළිබඳව කතා කරන විට මේ උපාදක්ෂණය මේ භංගක්ෂණය එතකොට මේ මූලිකේ උපාදක්ෂණේ රූපේ උපාදක්ෂණය කොට ගත්තාවි ඒ රූපේ චිත්තක්ෂණ 17ක් ගතකොට නැතිවන්නේ මේ 17 කුලිතේ භංගක්ෂණ. එතකොට මේ අතුරේ කියනවා උදාක්ෂණ 49. ඒ 49 රූපයේ චිත්තක්ෂණය ඒ රූපේ චිත්තක්ෂණය තමයි මෙතන ජරතා රූපය කියලා ගන්න. එහෙම නැත්නම් අමුතු රූපයක් නෙවෙයි. ඒවා ඒ රූප එන්සයි ඒවාට ලක්ෂණ රූපේ කියලා නම් දෙනවා. ඒ රූපයක්ම තියෙන රූපයක දිරීම. අප ගන්නා රූපය දිර දිරා පවතින්නේ නැති වෙවි නැති වෙන්නට යන්නේ. පවතිදී කියනවා නම් ඔය පිටියේ කියන්නේ ජරතාවේ කියන්නේ කුමක්ද? භංගේ වෙතට යාම හරියට මැරෙන්නට යනවා වගේ මරණයට යාම භංගයට යාම භංගාභිමුඛ ගමන භංගේ වෙතට යාම ඒ ජරතාට ඉතින් ඒ රූපවලට උපාදේට ඒ උපචේත තියෙන සම්පතියට තිබෙනවා උපචේ කීවේ ඒ රූප ශීර්ෂයන්දි පළමු පහළ ඒ කියන්නේ දැන් කර්මජ රූප ගත්තොත් අපි ඒ කර්මය නිසා උපදින රූප වලින් මෞඛ්‍ය ප්‍රතිසන්දි ගන්නා කෙනෙකුට ඇතිවන්නේ පළමුවෙන්ම හටගන්නේ කාය දශක, භව දශක, වස්තු දශක කියලා. අපි යන්නේ කාය ප්‍රභාවේ අභිවෘද්ධියේ කාය භව යැයි ඉතිභාව රූප භව වස්තු වස්තු කියන්නේ හදේ වර්ග. ඒ දැන් ඒක හටගත්තේ ප්‍රතිසංවිසිතේ උපාදක්ෂණය. ඒ ප්‍රතිසංවිසිතේ උපාදක්ෂණය ඉදින් හටගෙන ඉතින් මේ නෝනේ කායත් සාද යන්නේ පළමු පහළ වීම. පළමුවෙන්ම හටගත්ත අවස්ථාව මේ භවයේ පිළිබඳ. ඒ වගේම භව රූපයයි වස්තු රූපයයි කියන තුනම. දැන් මේ විදිහට කැවෙතගෙන යනවා. දැන් මේ ඉතින් එකක මුලදීම හටගන්න දක්වා තිබෙන්නේ උපත්ය. දැන් ඊළඟට මේවා දිගටම හටගෙන යනවානේ අර ඉවරේ හැම සිතකම හැම ක්ෂණයක් පාසාම උපදිනවා කියන්නේ. ඒ කාලය තුළදී එයට ඕන නම් මේවා පිළිබඳව කියත හැකි සංකතිකය. දැන් කාය ප්‍රසාදයේ පළමුවෙන් හටගත්තා. ඒ කාය ප්‍රසාදයේ පිළිබඳ උපත්ය. ඊළඟට ඒ කාය ප්‍රසාදයේ හටගත්තේ අපි කියන්නේ මෙහෙමයි. පටිසංවිසිත. දැන් මෙතන පටිසංවිසිතේ කියන්නේ මේ පටිසංවිසිත ගත්තාම මේ පටිසංවිසිතේ උපාලක්ෂණෙයි. කාය ප්‍රසාදයේ හටගත්තා. ඒ භව රූපේ හටගත්තා. ඊළඟට වස්තු රූපේ හටගත්තා. මේ ශීර්ෂ තුනක කලම පටන් ගන්න ආරම්භය. ඒක උපච්ඡය. ඒක උපච්ඡය. ඊළඟට ඒ පටිසංවිසිතේ ප්‍රතික්ෂණෙයි කාය භව උපදීන. එතකොට ඒක උපචේ කියලා දක්වන්නේ නැතිව කියන එක සම්පතිය. ඒක සම්පතිය. ඈ ඒ සම්පතිය දැන් මේක පටන් ගත්ත ආරම්භය. ඊට පස්සේ මේ પરම්පරාව දැන් ඉදිරියටම යනවා. ඒක සම්පතිය. ඔව්. දැන් තව තැනක එනවා උපචේ කියලා කියනවා එක. මේ කර්මජ රූප සියල්ලම සම්පූර්ණ වෙනතු ඒ රූපයන්ගේ හටගන්න උපචේක්‍ය දැන් ඒක සිදුවන්නේ එතකොට 77 වෙනි දිනේනේ 77 වෙනි දිනේයි මේ දිනේ 11 වෙනි සතියේ අන්තිම දිනෙහිදී දක්කු දසක සෝත දසක ධාන දසක වත් ධාන දිවහා දසක ඒවා උපදිනවා එතකොට ඒවා උපදින්නට ඒවා උපදීම උනාම තමයි කර්මජ රූප සියල්ල සම්පූර්ණ. අනේම සම්පූර්ණ වෙනතුරු කර්මජ රූපයන්ගේ වූද නැවත නැවත හටගන්මත් උපචේක්‍යා එමේ ගැනීමක් නේද? උපචේක්‍යා ඊළඟට ඒවා සම්පූර්ණ වුණාට පස්සේ ඒ දීර්ඝයන් ඒක ඒවායේ නැවත නැවත හටගන්න සම්පූර්ණිකය. එහෙම දෙවිධයකට දක්වලා තියෙනවා. උපචේ සම්පූර්ණ. කොහොම හරි උපචේක්‍යානේ කලමු පහළ වීව සම්පූර්ණිකයන්නේ ඒ නැවත නැවත පහළ වීම. ඉතින් අන් ඒවා අප ඒවා එතකොට දෙන රූපනේ දැන් උපචේ කියලා ගත්තේ ඒ ධාති රූපේම ධාති රූපේ කියන්නේ හත ගැන්න. ද රූපේක හත ගැන්න වෙනම දක්වනවා ධාති රූපය කියලා. ඒ කිව්වේ අමුතු රූපයක් හටගත්තා නෙමෙයි. අර රූපේ පහළ වීම ඇතිවීම කියන එක. ඊළඟට ඒ પરම්පරාව සේම නැවත නැවතත් ඒ රූපයන්ගේ හත ගැන්න සංකති කියලා. එනිසා මේ අභිධර්මාත් සංග්‍රහයේ ඉන්න කියනවා ධාති රූපමේව උපචේ සම්පති නාමේන පංචති කියලා. ධාති රූපයම උපචේ සම්පති කියන මේ නම් වලින් කියනවා. ධාති රූපය ගැන හත ගැන. ඉතින් උපචේ සම්පති කියන මේ දෙකේම තියෙන්නේ කුඩාක්ෂණ දෙක. උපචයත් කුඩාක්ෂණයක් සම්පතියත් කුඩාක්ෂණයක්. අනිත්‍යතාවයේ අන්තිමට දක්වන්නේ කුඩාක්ෂණ. ජරතා රූපයේ පමණයි කුඩාක්ෂණ 49ක්. දැන් මේ හැම රූපයකටම ඒක තියෙනවා. දැන් කාය ප්‍රසාදයේ ගත්තත්, භව රූපයේ ගත්තත්, හදේ වස්තුවේ ගත්තත්, සබ්බු කියන එකේ ගත්තත්, සෝත ගාම දිවහා කියන මේවා ගත්තත්, අපගැන්න උපචය නැත්නම් සම්පති ඊළඟට ජරතා. ජරදරා ඒ කියන්නේ කුඩාක්ෂණ 49. ඊළඟට එහි අවශ්‍ය සම්පූර්ණ වෙලා නිරුද්ධ වෙන. ඒ බහුවේ. ඒ තානිච්චතා. ඒ නිසා ඒවත් නැහැ අර මේ චිත්තක්ෂණ 17ක අවශ්‍ය. චිත්තක්ෂණ 17ක අවශ්‍ය දක්වනවා නම් කුඩාක්ෂණ කීයක්ද? කුඩාක්ෂණ 51ක්. කුඩාක්ෂණ 51ක් එන්නේ නැහැ. ඒ කුඩාක්ෂණ 51 සම්පූර්ණ වන්නේ උපචේත එකක් නැත් සම්පතිය උපචේත හෝ සම්පතියට එකක් ඇරලා කුඩාක්ෂණයක් අනිත්‍යතාවට එක ක්ෂණයක් කරලා ඉතිරි 49 ජරතාවය. ආහාර ඒක කන දෙන ආහාර අජත්ත ආහාර නම් කන බොන දෙහි පවත්නා ඕජාව. හෙද අජත්ත ඕජා බාහිර ඕජායි දෙක දැරිදී. ඒ ඕජාව සමාධි උත්පාදක්ෂණීදී ආහාරද රූප නූපද වයි. ඒවත් ඒක උත්පාදක්ෂණීදී. ඒකේ හටගන්නේදීම රූප උපදවාගෙන හටගන්නේ නැහැ. ඒ උත්පාදක්ෂණී ඉක්මවා පිටියට කලින් කල්හි ම රූප උපදවයි. නිත්‍ය යුක්තකත බාහිර ඕජාවට පමණක් රූප උපදවීමට ශක්තියක් නැත. අජත්ත බාහිර ඕජා දෙක එකට මිශ්‍රවම රූප උපදවයි. විශේෂ එකට මිශ්‍ර වූ ඕජාව චිත්තයන් පිළිබඳ හැම කුඩාක්ෂණයකදීම ආහාරජ රූප උපදවන බව දකින්න. එතකොට ආහාරජ රූප ඉදීමත්, කුතුජ රූප ඉදීමත්, කර්මජ රූප ඉදීමත් උපදිනට පටන් ගන්න පටන් නේ කර්මජ රූපත්, කුතුජ රූපත් ආහාරජ හැම ක්ෂණයක් පාසාම කුඩාක්ෂණයක් පාසාම චිත්තජ රූප පමණක් ඒ සිතේ උත්පාදක්ෂණී පමණයි හදන්නේ. උත්පාදක්ෂණී. ඉතින් පදේ රූප මොකද කිව්වේ? එකේක භවයකට ඒ භවවල හටගන්නා රූප ඒ භවයේ ප්‍රධානම දේ කුමක්ද කියලා හිතාගත්තොත් අපි දන්නවනේ කර්මය කියන්නේ නේ ශරීරේ විශාල වෙනවා තමයි ඍජු රූප කියන මේ නිසා ශරීරය විශාල දෙයක් හැටියට වැඩි. නමුත් කර්මය කියන එක ප්‍රධාන තැනක් ගන්න. ඒ වගේම මේ භවවල මේ භවයට નિયમિત ආයුෂ. මේ කාලවල નિયમિત ආයුෂ. මේ මෞකසක ප්‍රතිසන්දි ගන්නා සත්‍යයක. ඒ වගේම කුඩා කාලයක්, කර්ම කාලයක්, මහලු කාලයක් කියන ඉදම කාල වෙන නිති වෙන සත්ව කොටසක් අපි ඉන්නවා දකින්නවා. දැන් දෙවිවරුන් කියන කිරිස නම් හරියට සරසවිරිදී කෙනෙකු වගේ එකවර පහළ වෙනවා කියලා දක්වනවා. එහෙම පහළ වුණා ඒ අයගේ ශරීරද මේ අනිත්‍යයට භාජනයි. ඒවත් දිගටම පවතිනවා නේද? ඒවාටත් ඒ ශරීරවල අතිරණ රූප ඒවාට අයිති ආයු කාලයේ චිත්තක්ෂණ 17 ගතකොට නැති වෙනවා. නැති වෙනවා. නමුත් ඒ කර්මය මිනිස් උපතක් ලබා දෙවන කර්මයට වඩා බලවත්. බලවත්. එහි ඇතිවන්නා වූ රූපද මේ ආකාරම නෙවේ. දැන් මේ රූප වල දැන් අපේ ශරීරවල තිබෙන රූප වලට ප්‍රධාන එකක් තමයි කරජ කය කියන්නේ. ඒ වගේම අපි සාකච්ඡා කරලා නැහැ කරජ කය කියන්නේ මෞඛ්‍ය සම්බන්ධය නිසා අපට ලැබෙන ශරීරයක් කියනවනේ. ඒ මෞඛ්‍ය සම්බන්ධය දැන් කිම නැතුව මේ පහළ වීමක් අපතුලි බඳව දක්වන්නේ නැහැ. දක්වන්නේ එහෙම කරජ කයක් අපට ලැබෙනවා. ඒ කය අපගේ මරණයෙන් පස්සෙත් ඉතිරි වෙන ශරීරයක් අපට තිබෙනවා. දැන් දෙවිවරුන්ට එහෙම නෙවෙයි. ඔවුන්ගේ ශරීරය ඔවුන්ගේ මරණයත් සමගම අතුරුදහන් වෙනවා. හරියට කපුරු පිලිස්සුවා වගේ. ශරීරය අතුරුදහන්. ආයු කාලය කියන්නේ ආයු කාලයේ ඒක වෙනසක් නෑ. රූප කොහේ ලැබුණා? අම රූපයකටම තියෙන්නේ චිත්තක්ෂණ 17ක අවශ්‍යයි. ඉතා වැඩි සංඛ්‍යාවක් රූප. අනිත් රූපවලට සිති නූපදවන රූප අතුරෙන් කාය විඤ්ඤාති, වාචි විඤ්ඤාති කියන මේ දෙකට තියෙන එක චිත්තක්ෂණයක්. උපාදිතී භංග කියන ක්ෂණත්‍රයකින් විතු චිත්තක්ෂණයක කාලය. ඒ උපසේ සම්පති ජරකාන්තතා කියන ඒවාට අර කියන ලද පරිදි ඒ ක්ෂණ ඒවාය අල් කාල වශයෙන් දක්වයි. ඒ රූප පිළිබඳව තත්ත්වය එහෙමයි. නම් ශරීරයේ තිබෙනවා රූපයන් වැඩෙන කාලයක්. දැන් ඒ භවවලට නියමිත පරිදි එහෙම වැඩෙන කාලයක්. දැන් බලන්න ලදරු ශරීරයේ කොයිතරම් ඉක්මනින් වැඩිගෙන යනවාද? දැන් දැන් ආහාර පාන ලබා ගන්නකොට ඉතින් අපතරම් කන්නේ විශාල සමහර දැන් ලොකු වැඩි දිය කෙනෙක්පත් කෙනෙක් ලොකු ආහාර මේ පිනාලක් බුද්ධ විලිනා කුඩා දරුවේ පෙට්ටිය ගන්නේ නැහැ නමුත් ඒ ළමයාගේ ශරීරය බොමුස්තනින් ගැඩෙනවානේ ආහාර විතරක් නෙවෙයි ඒ ආහාරය ඕන ආහාරයේ ඍතු ආදී ඒ සියල්ල දෙන උපකාර ආහාරයෙන් කෙරෙන පෝෂණය අර ඍතුයෙන් ලැබෙන පෝෂණය කියන ඒවා කොහොම නිසා ශරීරයේ ගැඩේ ඒ වැඩි කාලයක් දැන් ඊළඟට වැඩිලා එක්තරා ප්‍රමාණයකට ආවට පස්සේ ආහාරයෙන් ඊළඟට ශරීරයේ වර්ධනය වෙන්නේ නැහැ ඔව් ඊට පස්සේ අඩුනේ ඒ වැඩිම ආදී දැන් පස්සේ හොඳටම වයස්ගත වූ කලදී කොයිතරම් ආහාර දුන්නත් ඒ ශරීරයේ වැඩෙනවා නෑ එතකොට අර තේජෝ ධාතුව කියන ප්‍රධාන වශයෙන් ඍතුව ඒ ඍතුයෙන් කරන ඒ වැඩිම කුඩා කාලයේදී මෝරාගෙන යන වැඩෙන ඊළඟට ඉදිරියෙන් කරන්නේ තේජෝ ධාතුවෙන් කරන්නේ පීඩනයක් එතකොට වැඩිම නෙවෙයි සිදුවන්නේ ඔව් පිළිම ඒ නිසා ආහාර කොච්චර ගන්න ආහාරයෙන් කරන්නේ ශරීර වර්ධනයම කියලා කිව්වට ඒක එතරම්ම සුදුසු නෑ අනිත් ඒවා නිසා ඇතිවන වර්ධනයට රුකුලක් දෙන්නේ ආහාර ආහාරයෙන් දෙන්නේ රුකුල දැන් ඒක නේ ශරීරයේ උඩට උසමහත ශරීරයක් තියෙනවා කෙනෙකුට නමුත් ඒ තරත්තාට ආහාර මුඩි දවසක් දෙකක් තිබ්බොත් කතා කරගන්න යන්නේ ඉන්නවා කනම කියනවානේ මොකද ඒ ආහාරයෙන් ලැබෙන පෝෂණය ඒ පෝෂණයෙන් අනිත් රූපවලටද උපකාරයක් එයි කියන්නේ වැඩිම ආහාරයක් කර්මය දෙකයි කර්ම ඍතුය ඒ ඔක්කොම උපකාරයි උපකාරයි නම් ඒක කාලයකදී ශරීරයේ වැඩි ඊළඟට ත්‍රිහීගෙන යනවා ඒකන දැන් මේ ඒක බීජ නියමයේ නෙවෙයි ඒක ඒ සත්‍යයන්ද ශරීර පිළිබඳවම තියෙන සත්‍යයක් කියන ඒක නැත්තම් ජරාවක් ගැන කොහොමද කියන්නේ ඈ මොකද ඔව් චිත්තජ රූප ඒ ඔක්කොමත් වැඩනවා හරි කර්මයේ ආහාරයේ ඍතුව දැන් ආහාර මොදී තිබ්බොත් මොකද වෙන්නේ වැඩනවා නේ නොකී තිබ්බොත් මැරෙනවා නේ මැරෙනවානේ ඒ මොකද ආහාරයෙන් දෙන පෝෂණය ඒ පෝෂණය තිබෙන්න ඕනේ දැන් අප ඉපද සිටින්නේ කර්මයකින් තමයි අපට ප්‍රතිසන්දිය ලැබුණ කර්මය. ඒ ප්‍රතිසන්දිය නිසාම ලැබුණු ප්‍රතිසන්දිය දුන්න කර්මය නිසාම ලැබුණ කර්මයෙන් උපදවපු අස්කන් ආසාදී ජීවිතේන්ද්‍රිය සහිත වූ රූප පුඤ්ජයකුත් තිබෙන. ඒවාද විශාල ඒවානේ. මේ ශරීරය විශාල වෙලා තිබෙනවා. මොන රූප වලින්ද කියලා අහුවොත් අපිට කියන්නට බෑ ඒවා කර්මජ රූප වලින් කියලා. කර්මජ රූපෝලින් නැතිවෙච්ච විශාලකමක් තියෙනවා. ආහාර රූපේ නැතිවෙච්ච විශාලකමක් කියලා කියන්නට බෑ. මේ උතුජ රූප කලේ කරේ. හැබැයි ඒ ඔක්කොම ඕන කරන. දැන් කර්මජ රූප, චිත්තජ රූප, උතුජ රූප මේ ශරීරෙයි මේ විදිහට පැවතිගෙන යන්නට ආහාරයෙන් ලැබෙන උපකාරය තිබෙන්නටම ඕන. ඒක නැති වුණොත් මොකද වෙන්නේ? මෙලියන්නේ වැඩේ ඇද ඇත. ඒ නිසා ආහාරයෙන් කියන ඒ රුකුල බොහොම සැකීපේ. කියලා කීපේක එදින් ආහාරයෙන් ගැටෙන පිරිසක් නැහැ. දැන් ආහාරය වුමනා කරන්නේ නැහැ ධක්මෙින්ද? ධක්මෝ ආහාරයෙන් ගැටෙන්නේ නැහැ. ඒ අයට ආහාරජ රූප නැහැ. ආහාර රූප නැහැ. ඒ අය ඔවුන්ගේ කර්මයෙන්ම ඈ ඔව් පීති දක්වා මොකද ඒ රූපී ධක්මෙින්ද? ආහාරය නැහැ. දෙවියන්ට තියෙන ආහාරය තමයි අපි වගේ මේ මහ ලුඩාල ගොරෝසු ආහාර නෙවෙයි. ඔවුන්ට තියෙනවා දිව්‍යෝග. නමුත් ඒක ලැබෙන්න ඕනේ. අපි ඈ ඔව් දැන් අපට ආහාර නැතුව වේලක් ඉන්න පුළුවන්. සමහර විට වේල් දෙකක්. දැන් ඔය සමහරු මේ උපවාස කරනවානේ. උපවාස කරමින් වතුර බීලා මොන හරි කරලා ඔය කාලයක් ඉන්නවා. නමුත් ඒ සිදුවන පීඩනයක් තියෙනවානේ. මොකද අර රූපවලට අනිත් රූපවලටද මේ ආහාර රූපයෙන් ලැබෙන උපකාර ලැබෙන්න තෝරන. ආහාරයෙන් කරන ප්‍රධාන දේ තමයි අන්න රූපවලට උපස්තම්භන ආර්ය රූපෝපදෝණ එක එක නෙවෙයි ප්‍රධානීක අන්න රූපවලට කරන උපකාරය උපස්තම්භනය කියන්නේ ඒ උපස්තම්භනය ආහාරයෙන් ලබා දෙන ඒක නොලබුණොත් ඒ රූපවලට පැවතගෙන යන්නට බැරි වෙනවා විශේෂයෙන්ම කම්මජේ රූප ආහාරයෙන් තමයි සුජ රූප හම්බෙන්නේ නැහැ ඍතුවක් වෙනම ලැබෙනවා දැන් බාහිරව බාහිර ඍතුවෙම මේ ශරීරයේ රූපකරණය ජාති පොළ ජාති නැහැ ඒ කිසි රූපයක් නැහැ ඒ හරි දැන් ආහාර වශයෙන් අපි ගනු ලබන දේවල් ඔක්කොම උත්‍ජ රූප තමයි ඒවා දී දැන් ජෙඩි මේ ධාමි ඔක්කොම උත්‍ජ රූපයි කියන හතගත් රූපනේ ඒ අතරේ මේ ඒ මත්ස්‍ය මාංශ කියලා ගත්තා ඒවා ඒ ඉතිරිලා තියෙන උත්‍ජ රූප තමයි ඉතිරිලා තියෙන උත්ජ රූප ඒ උත්ජ රූප ඊට ඒවා උතු වශයෙන් නෙවෙයි ඊළඟට ඒ ශරීරගත වී ඒ උපදවන ඕ ආහාර ඕගාවෙන් උපදවන රූප ඒවා ආහාර රූප ආහාර තේජෝ ධාතුවයි උතු කියන්නේ ඉතින් ඒ තේජෝ ධාතුව මේ හැම කර්මයෙන් උපදවන රූපවලක් තිබේ සිතින් උපදවන රූපවලක් තිබේ ආහාරයෙන් උපදවන රූපවලක් තිබෙනවා ඉස්සෙන් උපදවන රූපවලක් තිබෙනවා ඒ මොකද හැම රූප කලාපයකම පරි ආපෝ තේජෝ වායෝ කියන මේ භූත රූප හතර තියෙනවා එයින් ඒ හැම කලාපයකම තියෙන තේජෝ ධාතුව එයින් රූප උපදවන හිතියට පැගෙන එයින් රූප උපදවන ඒ නිසා ඒ රූප පිළිබඳව කියනවා කම්ම සමුත්ථාන උපජ කම්ම සමුත්ථාන උපජේ කියන්නේ කර්මයෙන් හටගත් රූපයන් හි පවත්නා තේජෝ ධාතුවෙන් උපදවන රූප චිත්තපක්ඛේ උත් සමුත්ථාන චිත්තපක්ඛේ උත් සමුත්ථාන කියන්නේ සිතින් උපදවන රූප තිබෙනවානේ ඒ සිතින් උපදවන රූපයන් හි පැවති තේජෝ ධාතුවෙන් උපදවන රූප ආහාර පච්චේ උත් සමුත්ථාන ආහාරයෙන් උපදවන රූප තිබෙනවා ආහාරයෙන් උපදවන රූප කලාප වශයෙන් තියෙනවා දෙකක් දක්වලා තියෙනවානේ සුද්ධාෂ්ටකයන් ලෞකාදී ඒකාදශකයක් කියන ඒ සුද්ධාෂ්ටක ලෞකාදී ඒකාදශක කියන මේ කලාප දෙකේම තිබෙනවා තේජෝ ධාතුව එතකොට ඒ ආහාරජ රූප කලාප වල තේජෝ ධාතුව තියෙනවා ඒ ආහාරජ රූප කලාප වල ඇති තේජෝ ධාතුවෙන්ද රූපෝපදවන එතකොට ඒක ආහාරජ රූප නෙවෙයි ආහාරෙන් උපදවපු රූපෙහි තිබෙන තේජෝ ධාතුව. ඒ නිසා ඒකට කියන්නේ ආහාරපච්ච උතු සංස්ථාන. ආහාරපච්ච අන්න ඒ විදිහට බ්‍රහ්මයේ ඒ රූප උපදවලා ඕනෙට ලැබෙන්නේ බ්‍රහ්මයන්ගේ ශරීර ආහාරජ නැහැ. ඒ නිසා ඕනෙට ලැබෙන්නේ කර්මජ රූප. චිත්තජ රූප. ආහාර රූප අන්න ඒ විදිහට ඉතින් ඒ නිසා රූප වැඩෙනවා දැන් උපජ රූප වැඩි වෙනක කාරණයක් නේ කම්මපච්චේති සමුත්තාන චිත්තපච්චේති සමුත්තාන ආහාරපච්චේති සමුත්තාන උතුපච්චේති සමුත්තාන ඒ කියන්නේ ඉර්ධියෙන් උපදවන රූප තියෙනවා ඒ රූප වලද තියෙනවා ඉතු තේජෝ ධාතු ඒින්ද රූප උපදවන ඒ විදිහට කලාප කීපයක තිබෙන પરම්පරාවසෙන් ඒ තේජෝ ධාතුන් රූප උපදවන අන්න ඒ නිසා තමයි ඒ සුද්ධ රූප කලෙබරේ නිසා විශාල දෙයක් ගන්න. අපි අනිත් දවසේ ඒක ගැන කතා කරමු. අබේ සංඛාරා විචාති යදා පඤ්ඤාය කසති යතරි සිද්ධි විශේෂම භූතා අබේ සංඛාරා විචාති යදා පඤ්ඤාය කසති යතරි ඒකත් තියෙනවා ඒකත් තියෙනවා